తొట్టు పలే నువ్వై మగ్గిదివి మనసలే నవాతన్ పల నోయ్ నుబ మగే జీవితే సినా తొట్టు పల నువ్వై మగ్గిదివి మనసలే నవాతన్ పల నోయ్ నుబ మగే జీవితే රන්රූපෙට කියන හොරාගත් සිතට නුඹේ නැසිය අවසර ආසිරිගී මැද කැන්දන් යන සුබ දවස නොවේ කැන්දන් යන සුබ දවස ක තනිවුණු මල් මදු සමය නොවේ ආල කතාහිත දෝර ගැලුවට නුඹ මගේ මනමාලියද නොවේ නුඹ මගේ මනමාලියද නොවේ සිනා තොටුපල නුඹයි මගේ දිවි මන්සලේ නවාතන් පල නොයි නුඹ මගේ ජීවිතේ සිනා තොටු පල නොබයි මගේ දිවි මන්සලේ නවාතන් පල නොයි නුඹ මගේ ජීවිතේ. Yeah.